යෝමේ භික්කවේ පුග්ගලා ලෝකේ උප්පජ්ජමානා උප්පඤ්ජಂತಿ බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානන්ති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අදත් අප සිරිත් පරිදි සිදු කරන ධර්ම දේශනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාවසෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේහි සූත්‍ර පිටකයේහි කොද්දක නිකායේ එන ඉතිඋත්තක පාලි කියන ග්‍රන්ථයට අයිති බහුජනහිත සූත්‍රයයි. බොහෝ ජනයාට හිතසුව පිණිස හේතුවන පුද්ගලයන් තුන් දෙනෙක් පිළිබඳව කරුණු තුනක් පිළිබඳව පැහැදිලි කරන සූත්‍රයයි අද අපේ මාතෘකාව වුණේ. මේ මාතෘකාවෙන් ධර්ම දේශනා කරන්නට ශ්‍රවණය කරන්න කලින් අප ටික වේලාවක් අපේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණකට ගැනීම වශයෙන් භාවනාවක් පුහුණු කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ වෙලාවේ අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව ගිය සිහිය පිළිබඳව සතිමත් බව නැත්තම් බුද්ධානුස්සතිය භාවනා වඩන්නටයි සූදානම් වන්නේ. ඉතින් පින්නතුනේ සඳහා සූදානම් වෙන්න ඔබ සිටින ආසනයේහි ඔබට පහසු ඉරියව්ව තෝරාගෙන ඒ සඳහා භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා අපි මේ කාලය භාවනාව සඳහා යොමු කරමු. හොඳයි පින්නතුනි, ඔබේ ශරීරය සැහැල්ලු කරගන්න. ශරීරයේ ඍජුව තියාගෙන වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් අඩවන් හෝ වසා ගනිමු. ඔබ සිටින ඉරියව්ව හිස සිට පාදාන්තය දක්වාත් දෙපා සිට හිස දක්වාත් ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන මදක් අවධානය යොමු කරන්න, සතිමත් බව ඇති කරගන්න. දැන් හොඳට හුස්මක් ඉහළට ගන්න. ආශ්වාසයක් අරගෙන හොඳට මද වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳලා සැහැල්ලුවෙන් හෙමින් නැවත හුස්ම පිට කරන්න. නැවතවතාවක් හොඳට හුස්මක් ඉහළට ගන්න. ටික වේලාවක් තියාගෙන හෙමෙන් හුස්ම පිට කරන්න. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. ඔබේ සිහිය නාසය කෙළවර හෝ උඩුතල් ආශ්‍රිතව තියාගන්න වර්තමානය තුළ. සිහිය නාසය ආශ්‍රිතව සිහියෙන් පවත්වා ගනිමින් දැන් අපි බුද්ධානුස්සති භාවන වඩන්නටයි බලාපොරොත්තු වන්නේ. ඔබ දැකපු ඔබ වඩාත්ම ප්‍රියකරන ප්‍රතිමා වහන්සේ නමක් හෝ බුද්ධ පින්තූරයක් ඔබ සිහිපත් කරගන්න. බුදුරජාණන් වහන්සේ එදා සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතෙහි බුද්ධගයාවෙහි ජයශ්‍රී මහා බෝධි මූලයෙහි වජ්‍රාසනය මත සිටිනවා කියන හැඟීම ඇති කරගෙන අපසරණ ගිය අපේ ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ තුළ පැවති උන්වහන්සේගේ ඥානය, මෛත්‍රිය, කරුණාව, ප්‍රඥාවාදී බුදුගුණ දැන් අප සිහිපත් කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මාසරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුරවෙච්ච රහසින්වත් කිසිදු පවක් නොකළ ලෝවැසියන්ගේ සියලු පුද සැලකිලි වලට සුදුසු වූ සංසාරයෙහි කෙලෙස් නැමැති අර සිඳලපු උත්තමයන් වහන්සේ. මේ නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියනවා. අරහං අරහං අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු කෙනෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේ උත්සාහයෙන් ඥාණයෙන් දුක්ඛාදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. උන්වහන්සේගේ නුවණින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් මේ ගුණයට අපි කියනවා සම්මා සම්බුද්ධ කියලා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී අෂ්ටවිද්‍යාවන්ගෙන් සහ සීලය ඉන්ද්‍රිය සංවරය ආදී 15 ශ්‍රණ ධර්මයන්ගෙන් යුක්ත වුණා. භාගතුන් වහන්සේ තුල පැවති මේ අෂ්ටවිද්‍යා හා 15 ශ්‍රණ ධර්ම වලින් යුක්ත ගුණයට අපි කියනවා විද්‍යාචරණ සම්පන්න කියලා. විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගමන් විලාසය ඊටාම ප්‍රසන්න ගමනක් වුණා. උන්වහන්සේ කතා කළ වචන ඊටාම ප්‍රියමනාප වචන වුණා. සංසාර ගමනේහි පාරමිතා පුරමින් උතුම් සම්බුද්ධත්වයට කරා පැමිණි ගමනත් විසිතුරු ගමන් මගක් වුණා. බුදුරජාණන් වහන්සේ තුල පැවති යහපත් ගමන් විලාසය හා සුභාසිත වචනේ නිසා අපි උන්වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ මා සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝකයේම මැනවින් අවබෝධ කරගත් උත්තමයන් වහන්සේ වුණා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය. ඒ වගේම සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මේ තුන් ලොව අතිඹුලක්ෂේ මැනවින් පසක් කළා. බුදුරජාණන් වහන්සේ තුල පැවති මේ ලෝකාවබෝධයට අපි කියනවා ලෝක විදූ කියලා. ලෝක විදූ, ලෝක විදූ, ලෝක විදූ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව සිටි සැඩපරුස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී නැමැති දියදහරින් ප්‍රඥාව නැමැති තේජසින් දමනය කළා. බුදුරදුන් තුල පැවති පුරුෂයන් දමනය කිරීමේ අනුත්තරීය වූ ගුණයට අපි කියනවා අනුත්තර පුරිස ධම්ම සාරතේ කියලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ, අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ. අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසයන්ට වගේම දෙවියන්ටත් උතුම් වූ ශාස්ත්‍රවරයෙක් වුණා. මිනිසුන් වන අපට ධර්ම දේශනා කළා වගේම දෙවියන්ට බ්‍රහ්මයන්ටත් ධර්ම දේශනා කළා. ඒ අය මේ ආර්ය විනයෙහි ශික්ෂිත පුද්ගලයන් බවට පත් කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති දෙවියනට හා මිනිසුන්ට ශාස්ත්‍රෝත්වය දැරීමේ වූ මේ ගුණයට අපි කියනවා සත්තා දේව මනුස්සානං කියලා. සත්තා දේව මනුස්සානං, සත්තා දේව මනුස්සානං, සත්තා දේව මනුස්සානම්. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන මේ චතුරාර්ය සත්‍යය අන් අයගේ අවබෝධය සඳහා දේශනා කළා. අවබෝධයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ බුද්ධෝසෝ භගවා බෝධහය ධම්මං දේශිති කියපු ආකාරයට අන් අයගේ අවබෝධය සඳහා ධර්ම දේශනා කළා. බුදුරදුන් තුල පැවති මේ චතුරාර්ය සත්‍ය දේශනා කිරීමෙහි උතුම් සම්බුදු ගුණයට අපි කියනවා බුද්ධ කියලා. බුද්ධෝ, බුද්ධෝ, බුද්ධෝ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පහළ වුණු උතුම්ම වාග්ය සම්පන්න උත්තමයන් වහන්සේ බවට පත් වුණා. උන්වහන්සේ රාග, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් සපුරාම දුරු කළා, භග්න කළා. උතුම් පූජාවන්ට උත්තමයන් වහන්සේ සහ රාගාදී කෙලෙස් සපුරා දුරු කරපු මේ ගුණයට අපි කියනවා භගවා කියලා. භගවා, භගවා, භගවා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ අරහං ආදී එකිනෙක සම්බුදු ගුණ අසරිමත් බුදු ගුණ අපේ මුල සිට අග දක්වාත් අග සිට මුල දක්වාත් පාලි භාෂාවෙන් සජ්ජහනා කරමින් සම්බුදු ගුණය තුළ අපේ සිත එකඟ කරගන්නවා, සමාධිමත් කරගන්නවා. ඒ අතර අවසානයේදී ඔබට එක බුදු ගුණයක් වඩාත් වැඩි වේලාවක් සිහිපත් කරමින් සිත එකඟ කරගන්නට ඔබට හැකියාව තියෙනවා. අරහං අරහං අරහං සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ සුගතෝ සුගතෝ ලෝකවිදෝ ලෝකවිදෝ ලෝකවිදෝ අනන්තරෝ පුරිස ධම්මසාරතේ අනුන්තරෝ පුරිස ධම්මසාරතේ අනුන්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් සත්තා දේව මනුස්සානම් බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ භගවා භගවා භගවා බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ ලෝකවිදූ සුගතෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං අරහං අරහං අරහං අරහං අරහං නෙතසන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැනසිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැනසිල්ල හිමි ගත් මග ගැනීමය ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙතැන් පටන් අප අදව නීමීත ධර්ම දේශනාව අරම කරන්ටය බලාපොරොත්තු වන්නේ. මුලින් සඳහන් කළ විදියට අදාප මාතෘක අවශ්‍යයෙන් තෝරා ගත්තේ කුද්දක නිකාය කියන ග්‍රන්ථයට අයිති ඉතිවොත්තක පාලියේන බහෝ ජනහිත සූත්‍රය. පින්නතුන මේ ධර්ම දේශනාව විමුක්තායතනයක් වෙන නම් කෙලෙස් සංසිඳන අවස්ථාවක් කරගන්න නම් අප ධර්ම දේශනාව ආරම්භයේ පටන්ම අපේ හිත හොඳට අපි පවත්වා ගන්නට ඕන. ඔබට යම්කිසි කෙනෙක් පේනවා නම්, කෙනෙක්ගේ ශබ්දයක් ඇහෙනවා නම්, කෙනෙක් සිහිපත් වෙනවා නම්, ඒ හැමදෙනාම සුවපත් වෙත්වා කියන සිතුවිල්ල මේ කාලය පුරාම පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ හැමදෙනාම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන්ම මේ ධර්ම දේශනය පුරාම ඉන්නට අදිස්ථාන කරගන්න. අනිත් අතින් ඔබේ හිත ගැන නිතර අවධානයෙන් ඉන්න. හිතට මේ මොහොතේ පහළ වෙලා තියෙන කොයි වගේ සිතුවිල්ලක්ද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. මේ මොහොතේ මගේ සිත මෛත්‍රියෙන්ද තියෙන්නේ, කෙනෙක් ගැන අමනාපයෙන්ද තියෙන්නේ, පරිත්‍යාගශීලීත්වයෙන්ද තියෙන්නේ, සතිමත් භාවයෙන්ද තියෙන්නේ, ප්‍රඥාවෙන්ද තියෙන්නේ, මෙන්න මේ කරුණ ගැන නිතර අවධානයෙන්ම මේ කාලය පුරා ධර්ම ශ්‍රවණය කරන්න අදිස්ථාන කරගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින්ම අපට අනුශාසනා කළේ අපේ නුවණ ප්‍රඥාව දිනු කරගන්නටයි. ප්‍රඥාව දිනු වෙච්ච පමණටයි අපට අපේ හිතේ තියෙන රාගාදී කෙලෙස් දහම්, සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම, කාමච්ඡන්ද ආදී නීවරණ ප්‍රහීණ කරගන්නටත්, ඒ නීවරණ ප්‍රහීණ කරගත්තු පමණට අපට සෝදායි වාසය කරන්නත් අවස්ථාව තියෙන්නේ. මේ ධර්ම මාර්ගය අපි අසා දැනගෙන ඒ ඔස්සේ ගමන් කළොතින් අපේ ජීවිතයේ වටිනාකම සම්පූර්ණව රඳා පවතින්නේ අපි කොයිතරම් දුරට මානසික සතුටෙන් ඉන්නවාද කියන කාරණේ මත. සන්තුට්ඨේ පරමං ධනං කියලා කියන්නේ මේකයි. සතුට තමයි කෙනෙකුට තියෙන උතුම්ම ධනය වශයෙන් සඳහන් කළේ. මේ සතුට තීරණය කරන්නේ අපි කොයිතරම් දුරට අපේ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් දුරු කරගත්තාද කියන කාරණය මත. ඉතින් අපට මේ වටිනා දහමක් ලැබෙච්ච මේ අවස්ථාවේහි අපි තේරුම් ගත යුතුයි අපි තවදුරටත් දුක් විඳිනවද නැත්නම් අපේ හිත මේ රාගාදී අකුසල දහම් වලින් විශේෂයෙන්ම අවිද්‍යාවෙන් අපි හිත මුදවාගෙන අපි සැනසීමටපත් වෙනවාද කියන කාරණය අප අපම තීරණය කරගත යුතුයි. අනෙහිදී ඔබ සත්පුරුෂ පිරිසක් හැටියට ධර්ම ශ්‍රවණය කරන්නේම මේ දහම් මඟ දැනගෙන ඔබේ හිතේ දුක් පීඩා දුරු කරගැනීමේ අපේක්ෂාවෙන් සසර දුක් ගිනි නිවා ගන්නට මානසික සතුට, සහනය, නිරාමිස සුවය බලාපොරොත්තු වෙන තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඔබ ඒ සුවච බව තුළින් ගුණයක් ඉස්මතු කරමින් අතීත කුසලී ආනිසංශ ලබා ගන්න මේ අවස්ථාවේ ඔබ උපරිම ලෙස දක්ෂ වෙන්නට ඕන මේ දහම් මඟ ඉතාම අනුපිළිවෙලින් මනවින් සාවධානව සිහියෙන් සහ නුවණින් මෙනෙහි කරමින් ශ්‍රවණය කළා ඒ තුල හැකිතාක් දුරට සමාගේ ජීවිත පවත්වා ගන්නට ඔබ දක්ෂ වෙන්නට ඕන. අද අප සාකච්ඡා කරන බහු ජනහිත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ පැහැදිලි කරන තයෝ මේ භික්ඛවේ පුග්ගලා ලෝකේ උපජ්ජමානා උපජ්ජಂತಿ බහු ජනහිතාය බහු ජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානම් කියලා. මේ ලෝකේ තුන් දෙනෙක් පහළ වෙනවා. මේ තුන් දෙනා දෙවියන් මිනිසුන් සහිත මේ ලෝකයාට බොහෝ හිත වැඩ පිණිස, අර්ථය පිණිස, සුඛය පිණිස කටයුතු කරනවායි කියලා. කවුද ඒ තුන් දෙනා? පළවෙනි තැනැත්තා තමයි අරහං සම්මා සම්බුද්ධෝ කියන ලෝකේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනගේ පහළවීම දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට හිත සුව පිණිස හේතු වෙනවා කියලා දේශනා කළා. ඒ තමයි පළවෙනි තැනැත්තා. දෙවෙනි කරුණ විදියට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ සත්තු ශාවකෝ අරහං කීනාසවෝ. ශාස්ත්‍රවරයෙක්ගේ ශ්‍රාවකත්වයට පත් වෙච්ච සියලු කෙලෙසුන් දුර කරපු රහතන් වහන්සේ උසිතවා අනුපත්‍ය සදත්තෝ පරිකීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ ආදී වශයෙන් කියන සියලු කෙලෙසුන් ප්‍රහීණ කළ කෙලෙස් මර බිම තබපු ප්‍රඥාවෙන් ලෝකය දැකපු මේ අරහත්තු සීනස්ත්‍ර උත්තමයන් වහන්සේ ලෝකයේ බොහෝ දෙනෙකුට හිතසුව පිණිස වාසය කරනවා කියලා දේශනා කළා. ඒතොර දෙවෙනි කෙනත්තා තමයි රහතන් වහන්සේ සීනස්ත්‍රයන් වහන්සේ. ඊළඟට තුන්වෙනි තැනැත්තා වශයෙන් දේශනා කළේ සේකෝ හෝති පටිපදෝ බහුසුතෝ සීලවතු උපපන්නෝ. බොහෝ ඇසුරු පිරුව තැන් තියෙන සිල්වන්ත ජීවිතයක් ගත කරන සේක ප්‍රතිපදාවට පිළිපන්න උත්තමයන් වහන්සේ සෝවාන් මාර්ගයේ ඉඳන් අරහන්ත මාර්ගයේ දක්වා ඉන්න පුද්ගලයන් හත් දෙනා ගැන මේ කියන්නේ සේක පුද්ගලයන්. සේක කියන්නේ තවදුරටත් හික්මෙමින් ඉන්න ශ්‍රද්ධාවට බැසගත්තු විශේෂයෙන් ආරියසංගික මාර්ගයට නිසිසේ බැසගත්තු නිර්වාණය නැමැති සාගරය කරා යන ආරියසංගික මාර්ගය නැමැති ස්රෝතයට දියපහරට වැටිච්ච අනිවාර්යම නිවන කරා යන පුද්ගලයා අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියලා සඳහන් කරන්නේ මේ සේක පුද්ගලයාගේ ලක්ෂණ. මෙන්න මේ තුන් දෙනා ලෝකයටයි යහපත වන්නේ කියන එක අපි සරකලා බලන්නට ඕන. ඒකට හේතුව තමයි උන්වහන්සේලා පහළ වෙන ඉතාම කල්පාන්තරයකට වරක්. මේ ලෝකේ වැඩිපුර තියෙන බුද්ධ ශූන්‍ය කල්ප, බුද්ධ කියන වචනේවත් අහන්නට නොලැබෙන අබුද්ධෝත්පාද කාල, ගුණයක් දහමක් ලෝ නොපවතින කාල තමයි අති දීර්ඝ කාලයක් කල්පයන් පවතින්නේ. අන්න එවැනි කාලෙක කිසියම් කෙනෙක් මනුස්ස ලෝකයේ සුගතියක ඉපදෙන ලැබීම, කෙනෙක් අපායේ ඉඳලා අපායෙන් මිදලා සුගතිගාමී වෙන්නට අවස්ථාව ලැබීම බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක් කියලා. හරියට කනකැස් බෑවෙක් වියසිඳුරෙන් අහස දකින වගේ කියලා උන්වහන්සේ චිජ්ජල සූත්‍රයේදී දේශනා කළා. එතකොට මුහුදට වැටිච්ච සිදුරක් තියෙන වියගසක් මුහුද එක එක තැන්වල පාවේ පාවේ තියෙනවා. අවුරුදු 100කට වරක් මුහුදෙන් ඉහළට ඇවිල්ලා අහස බලන එක ඇසක් පමණක් පේන කැස් බෑවෙක් ඉන්නවා. මේ කැස් බෑවා අර මුහුදේ තැන් තැන්වල පාවෙමින් තියෙන වියගසේ සිදුරෙන්ම අහස දකී කියලා ඔහුට තියෙන එකම ඇසින් අහස දකී කියන එක ඉතාම දුර්ලභ කාරණයක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම්කිසි කෙනෙක් මේ සසර ගමනේදී සුගතියක් ලැබීමත් අන්නේ වගේ අතිශය දුර්ලභ දුෂ්කර කාර්යයක් කියලා. එපමණක් නෙවෙයි බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ සුගතියක් ලබාගත්තු කෙනාට බුද්ධෝත්පාද කාලයක් ලැබීම නැවත අර කනකැස් බෑවා වියසිදුරෙන් අහස බලන වගේ කියන කාරණය. අපි අති දීර්ඝ කාලයන් සුගතිය වාසය කළ තියෙනවා. මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී තැන්වල අපි සසර අප්‍රමාණ ආත්ම භාවයන් ගත කළ තියෙනවා. නමුත් ඒ අතරිනුත් මෙවැනි සම්බුද්ධෝත්පාද කාලයක් අපි ලැබුවේ ඉතාම සීමිත කාලයයි, ඉතාම කෙටි කාලයයි. අන්න ඒ නිසා සුගතියටපත් වෙච්ච කෙනාට නැවත බුද්ධෝත්පාද කාලයක් මුණගැහිම සඳහන් කරන්නේ නැවත අර කනකැස් බෑවා වියසිදුරෙන් අහස දකින උපමාව නැවත දක්වලා තියෙනවා. පින්නතුනි එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් ඔබත් මාත් මේ සුගතියක් සහ බුද්ධෝත්පාද කාලයක් සෙන සම්පත්තියක් මේ ලැබපු අවස්ථාව අර කනකැස් බෑවා වියසිදුරු දෙහිකින් එකට ළඟට වෙච්ච අවස්ථාවකදී අහස බලන වගේ අවස්ථාවක් කියලා හිතන්න පුළුවන්. මෙන්න මේ තුලින් පින්නතුනි ඔබටත් මටත් ජීවිතය ගැන අප්‍රමාණ සතුටටපත් වෙන්න පුළුවන්. නිරාමිස සුවයක් ඇති කරගන්න පුළුවන්. අපි කොයිතරම් වටිනා භාග්‍ය සම්පන්න ජීවිතද ලබාගෙන තියෙන්නේ, කොයිතරම් සසර පින්කම් කරපු අයද, කොයිතරම් වාසනාවන්තද නේද කියලා අපි ගැන දිනපතාම අපි උදෑසනට මේ ගැන හිතන්නට ඕන. ඒ හිතීමත් සමගම අපි වඩවඩාත්ම මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට දැඩි අධිෂ්ඨානයක්, ශ්‍රද්ධාවක්, වීරියක්, උනන්දුවක්, කැපවීමක් ඇති කරගන්නට ඕන. අපි කල්පනා කළ බලමු මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළවීම ඇයි බොහෝ දෙනාට හිතසුව පිණිසවන්නේ කියලා. එවැනි උත්තමයන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන අති දීර්ඝ කාලයකට වරක් ඒ තත්ත්වයට පත් වීම තියාපෙන තුනේ ඒ සඳහා අවශ්‍ය කරන ගුණධම් පාරමිතා සම්පූර්ණ කිරීම සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නවත් බැරි තරම් ඉතාම දුර්ලභ දෙයක්. සෝසාගරයේ ජල දෙකන් රුධිරං අදාසේ බොහොමෙන් පරාජය පරං සමදාසි දානම් මෙරු ප්‍රමාණ මධිකංච සමෝලි සීසං කේතාරකා දෙක තරං නයනං අදාසී කියලා සඳහන් කරනවා. උන්වහන්සේ සතර පාරමිතා පූර්ණ කාලයේදී මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේ සම්බුද්ධත්වයේ අපේක්ෂාවෙන් ශරීරයේ ලේ දන් දීලා තියෙනවා. උන්වහන්සේගේ ශරීරයේ සම මස් දන් දීපු අවස්ථාවල ඒ මස් එකතු කරොතින් මේ මහා පෘථුවේ පස්වලට වඩා ප්‍රමාණයක් බුද්ධත්වයේ උදෙසා පාරමිතා වශයෙන් උන්වහන්සේ සිය සිරුරෙහි මස් දන් දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මහා මේරු පර්වතයට වඩා උන්වහන්සේ සුගතියේ ඉපදෙලා රජකම් දරන අවස්ථාවලදී ඔටුනු පළන් හිස් දන් දීලා තියෙනවා. එපමණක් නෙවෙයි අහසේ තාරකාවලට වඩා මේ සම්බුද්ධත්වයේ සඳහා ප්‍රඥාව නැමැති ඇස ලබා ගැනීම සඳහා සිය මසස දන් දීලා තියෙනවා. මෙන්න මෙවැනි කැපවීමක ප්‍රතිඵලයක් විදියටයි ලෝකයේ කෙරෙහි අපරිමිත කරුණාවෙන් බුද්ධෝහං බෝධිසාමි මම බුද්ධත්වයට පත් වෙලා ලෝකයටත් අවබෝධය ලබා දෙනවා. මුත්තෝහං මොචේ පරේ මා සසර දුකෙන් මිදෙලා ලෝකයක් මුදවනවා. ඒ වගේම තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බය මේ සසර සංසාර ඕගේ නැවති මහා සාගරයෙන් මාත් එතර වෙලා අනිත් අයත් එතර කරනවා කියන ඉතාම සත්පුරුෂ කරුණාධ්‍යාසේනොයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දානාදී පාරමිතා පුරලා අති දීර්ඝ කාලයක කැපවීමක ප්‍රතිඵලයක් ලෙස මේ ලෝකයේ පහළ වෙන්නේ. ඉතින් පින්වතුනි, ඔබත් මා ජීවත් වෙන්නේ එවැනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්න හා සමානව සද්ධර්මයේ තියෙන කාලෙකයි ජීවත් වෙන්නේ කියන එක ගැන අපි නිතිපතාම හිතලා සතුටටපත් වෙන්නට ඕන. ඊළඟට සඳහන් කරනවා මේ උත්තමයන් වහන්සේ බොහෝ දෙනාට හිතසුව පිණිස පවතින්නේ කොහොමද? සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසානේ කල්යාණං සාත්තං සබ්බැංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචර්යං පකාසේති. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා මුල යහපත් වනසේ, මැද යහපත් වනසේ, අගේ යහපත් වනසේ, අර්ථ සහිතව, ව්‍යංජන සහිතව, ආත්පසින් පරිපූර්ණ ලෙස මේ පිරිසිදු බ්‍රහ්මචර්යාව ලෝකෙට දේශනා කරනවා. මුල යහපත්, සීලය යහපත්, මැද සමාධිය යහපත්, අග ප්‍රඥාව යහපත්. සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව මැනවින් අර්ථ සහිතව, ව්‍යංජන සහිතව, අර්ථ සහිතව ලෝකයේ කෙරෙහි දේශනා කළා. මේ ලෝකයාටත් සසර දුකෙන් නිදහස් වන්නට උන්වහන්සේ මාර්ගය පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වීමෙන් අපට ලැබෙන ප්‍රධානතම ආනිසංසය තමයි උන්වහන්සේ සුගතිගාමි වීමේ මාර්ගය ලෝකෙට පැහැදිලි කළ දෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකයේ මිනිසයන්ට තියෙන සුගතියට පත් වෙච්ච අයට තියෙන ලොකුම අභියෝගය මොකද්ද කියලා. ඒ තමයි මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මිය ගිහිලි ඉපදෙන්නේ දුගතිගාමි ස්ථානවල, මනුස්ස ලෝකයට වඩා පහළ ස්ථානවල. මෙන්න මේ තුලින් උන්වහන්සේ දැඩිසේ සංවේගයට පත් වුණා. මේ ලෝකේ සත්‍යයන් කොයිතරම් අසරණද කියලා. ඇතැමිට හොඳට ඉගෙන කියාගත්තු අය, මහත් ධනයක් තිබෙච්ච අය, දූ දරුවන් හොඳට හිටපු අය, බොහෝම සුවසේ සුඛෝභෝගී ජීවිත ගත කරපු අය, ඒ අය මිය යනවා, මිය ගිහිලි ඉපදෙන්නේ සැපෙන් පහවෙච්ච, සැපෙන් දුරවෙච්ච දුගතිගාමි ස්ථානවල, විශේෂයෙන් ප්‍රේත ලෝකේ, නැත්තම් තිරිසන් ලෝකේ බොහෝ දෙනෙක් නිරයට යන අවස්ථා තියෙනවා. පින්නතුනි, මෙන්න මෙවැනි ජීවිත අභියෝගයක් අප ඉදිරියේ තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම අපට ධර්ම දේශනා කරන්නේ. සබ්බ පාපසකරණං කුසල සුඛ සම්බදා කියපු විදියට සියලු පාපයන්ගෙන් මිදලා කුසල කරන්න, දාන සීල භවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ලෞකික කුසල සිද්ධ කරන්න කියලා උන්වහන්සේ අනුශාසනා කරනවා. මෙන්න මෙහිදී සුගතිගාමි වීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා. ඒ තමයි ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් බව, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව කියන මෙන්න මේ කරුණු පහ. සුගතිය ගැන දේශනා කරන බොහෝ සූත්‍රවල, මහානාම සූත්‍රය ආදී බොහෝ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ කරුණු පහ. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය සහ ප්‍රඥාව කියන මේ කරුණු පහ. මෙතෙන්දි ප්‍රඥාව කියන්නේ සම්මාදිට්ඨිය මුල් අවස්ථාව වන කම්මසකතා සම්මාදිට්ඨිය සහිතව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන ශ්‍රද්ධාවෙන් සිල්වත්ව ශ්‍රුතවත් භාවය ඇති කරගෙන පරිත්‍යාගශීලීත්වය පුරුදු කිරීම මරණය මැත්තේ දුගතිගාමී නොවෙන්නට රැකවරණයක් පිළිසරණක් සලසා ගන්නට අපට හේතු වෙනවා. මෙන්න මේ ස්ථාවරත්වය සලසාගත්තු කෙනා තවදුරටත් කල්යාණ මිත්‍රත්වයේ පහස ලැබමින් ධර්ම ශ්‍රවණය කිරීමේ ප්‍රතිඵල විදියට ඒතනත්තාට කම්මසකතා සම්මාදිට්ඨිය ඉක්මවලා ඔහුට චතුසත්‍ය සම්මාදිට්ඨිය නැත්නම් අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියපු විදියට ආර්ය වූ, අනාස්රව වූ, ලෝකෝත්තර වූ, අරසිංහ මාර්ගයට අංගයක් වූ මේ සම්මාදිට්ඨියත් ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨිය පිළිබඳව අවබෝධයෙන් මෙතනත්තාට සපුරාම දුකෙන් නිදහස් වෙන මාර්ගයක් දේශනා කළා. ඒ තමයි ආරස්සංගික මාර්ගය, නැත්නම් සතර සතිපට්ඨානය, නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාව. මෙන්න මෙහි ගමන් කිරීමේ ප්‍රතිඵල ලෙස ඒතනත්තාගේ විශේෂයෙන් ගුණ පහක් වැඩෙනවා. ඒ තමයි සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. අර මුලින් සඳහන් කළ කරුණ පහේත් මේට සමගාමී කරුණ යනවා. එතන යන්නේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව කියලා. මෙතෙන්දී එක ටිකක් වෙනස් වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන කරුණු පහක් බවට පරිවර්තනය වෙනවා. මෙතෙන්දි පින්නතුනේ අර චතුරාර්ය සත්‍ය දුක පිළිබඳව නිසිසි අවබෝධයේ ලබාගෙන දුක්ඛූප නිසා සද්ධා කියන අවබෝධයෙන්, සද්ධාති තථාගතස්ස බෝධින් කියන අවබෝධයෙන් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිළිබඳව විශ්වාසයෙන් ඔහුට සැබෑ ලෙසම ශ්‍රද්ධාව හට ගන්නවා. අන්නේ ශ්‍රද්ධාව තමන්ගේ ශරීරයේහි සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද ගිහිල්ලා දැඩි වීරියක් බවට පත් වෙනවා. ඉක්මනින්ම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා. ශ්‍රද්ධාවෙන් වීරියක්, ඒ වගේම සතිමත් බවත්, සමාධිමත් බව සහ ප්‍රඥාව, ආර්ය ප්‍රඥාව, විපස්සනාව වඩන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන සුගතිගාමි වෙන මාර්ගය සහ දුකෙන් නිදහස් වීමේ නැත්තම් නිර්වාණගාමි මාර්ගය. මෙන්න මේ පුද්ගලයා ලෝකයේ බොහෝ දෙනාට, දෙවියන් මිනිසුන් සහිත බොහෝ දෙනාට හිතසුව පිණිස කටයුතු කරනවා කියන්නේ මේකයි. ලෝකයේ බොහෝ දෙනෙකුට උන්වහන්සේට තියෙන කාලෙම උපරිම ප්‍රයෝජන ලබාගෙන දවසට පැය දෙකක් වැනි තාම සීමිත කාලයක් විවේකගෙන අනිත් සියලු කාලෙ උන්වහන්සේ කැප කරන්නේ දෙවියන්, බඹුන්, මිනිසුන් සහිත මේ ලෝකයාට සංසාර ගමනේදී සුගතිගාමි වෙන්නටත්, පුඤ්ඤාභිසංකාර සහ ආනෙන්ජාභිසංකාර සකස් කරගන්නට සුගතිගාමි මාර්ගය කියා දෙන්නට, අනිත් පැත්තෙන් අවිද්‍යාවෙන් සපුරාම නිදහස් වෙලා අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියන අවබෝධය සහිතව අවිද්‍යාව දුරු වෙන ආකාරයට, සංසාර චක්‍රේ නිදහස් වන ආකාරයට, අත්තිබික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛය සංවත්ති කියලා සඳහන් කරපු ආකාරයට, සුදුත් නොවන කළුත් නොවන කර්ම විදියට දේශනා කරපු, එෙහිදී පයෝගාභි සංඛාර වශයෙන් සඳහන් කරපු කර්මක්ෂය කිරීම සඳහා හේතු වන සීල, සමාධි, ප්‍රඥා නැත්තම් විශේෂයෙන්ම විදර්ශනා ඥානෙ වඩන හැටි උන්වහන්සේ පැහැදිලි කළ දුන්නා. මේක තමයි ලෝකයේ අති දීර්ඝ කාලයකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලොවට දේශනා කරන සුගතිගාමි මාවතත්, නිවන් දැකීමේ මාවතත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පමණක් නෙවෙයි, උන්වහන්සේ වෙත පැවිදි වෙච්ච උත්තමයන් වහන්සේලා, විශේෂයෙන් රහත් භාවයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාත් ක්‍රියා කරන්නේ මෙන්න මේ බලාපොරොත්තුවෙන්මයි. ලෝකයට යහපත කරන දෙවෙනි පුද්ගලයා ලෙස බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අරහං හෝති කීනාසවෝ උසිතවා කතකරණීයෝ අනුපත සදත්තෝ ඕහිත බාරෝ, ඒ වගේම පරික්කීන බව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ කියපු විදියට මේ කෙලෙස් බර සම්පූර්ණ බිමින් තියපු, බැස නිම වූ බඹසර ඇති, ප්‍රඥාවෙන් ජීවිතේ දැකපු රහතන් වහන්සේ. උන්වහන්සේ කාමච්ඡන්ද ආදී නීවරණ සම්පූර්ණම දුරු කළා. සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම දුරු කරලා, දිට්ඨිය ආදී අනුසය ධර්ම සම්පූර්ණ ප්‍රහීණ කරපු, අවිද්‍යාවෙන් සපුරා නිදහස් වුණු, නැවත භවයකට නොයන, සසර ගමන නිමාවට පත් කරපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේ තවදුරටත් ලෝකේ ජීවත් වෙනවා. උන්වහන්සේ සෝපදිශේෂ නිර්වාණ ධාතුවට පත් වෙලා ඉන්නේ. උන්වහන්සේට ක්ලේශ උපදි නැති වුණාට, සංස්කාර උපදි නැති වුණාට, උන්වහන්සේ තවදුරටත් මේ කන්ද උපදි, ස්කන්ධ උපදි, අතීත කර්ම විපාක විදිහට ලැබිච්ච මේ ස්කන්ධ පංචකය පරිහරණය කරමින් සෝපදිශේෂ නිර්වාණ ධාතුවේහි සුවේ භුක්ති විඳින්මින් උන්වහන්සේ තවදුරටත් මේ ලෝකයා සඳහා කටයුතු කරනවා. උන්වහන්සේ ධම්මං දේසේති, සෝ ධම්මං දේසේති ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරිෝසානේ කල්යාණං, සාත්තං, සබ්බැඤ්ඤණං, කේවල පරිපූර්ණං, පරිසුද්ධං, බ්‍රහ්මචරියං ප්‍රකාශේති කියපු විදියට, අර භාගතුන් වහන්සේ දේශනා කරන විදියටම මුල මැද අග යහපත් වූ, අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හාත්පසින් පරිපූර්ණ වූ මෙන්න මේ නිවන් මඟ, විමුක්තිගාමි මාර්ගය රහතන් වහන්සේත් ලෝකෙට දේශනා කරනවා. උන්වහන්සේලා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩලා අරසන මාර්ගයේ ගමන් කළා. ඒ ලැබපු උත්තරීතර සුවය ලෝකයා වෙනුවෙන් දේශනා කරනවා. එදා බුදුරජාණන් වහන්සේ පළමු රහතන් වහන්සේලා 69ට දේශනා කළේ මෙන්න මේ පණිවිඩයමයි. උන්වහන්සේ දේශනා කරනවා, චරිත ඩික්ක වේචාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය, අත්හාය හිතාය, සුඛාය දේව මනුස්සානම්, මේ ආදී වශයෙන් දේසේත භික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානේ කල්යාණං සාත්තං සබ්බෙන්ජරං කේවල පරිපුඤ්ඤං පරිසුද්ධං බ්‍රහ්මචරියං ආදි වශයෙන් දේශනා කරෙත් මේකමයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අපේක්ෂා කළ දේ මේකයි. එක අතකින් රහත් භාවයට පත් වෙලා මේ ලෝකෙට ධර්ම දේශනා කිරීම උන්වහන්සේ අපේක්ෂා කළා. අනිත් අතෙන් සෝවනාදී මාර්ග වලට පත් වෙලා සීක පුද්ගලයන් වශයෙන් උත් මේ ලෝකෙට යහපත කිරීම දේශනා කළා. ඒ වගේම කල්යාණ පෘථග්ජනෙක් විදියටත් ඉඳගෙන මේ ධම්ම මගේ ඉදිරියට යමින් අනිත් අයටත් ධම්මෙන් උනන්දු කරවන්නට උත්සාහවන්ත කරවන්නට ධර්ම දේශනා කළා. ශ්‍රද්ධාවට පත් වෙච්ච කෙනා අනිත් අයගේ ශ්‍රද්ධාව දිනු කරන්න උදව් කරන්නට ඕන. සිල්වන්ත භාවයට පත් වෙච්ච කෙනා අනිත් අයට සිල්වන්ත වෙන්නට සීලය සමාදන් කරවන්නට ඕන. යම් කිසි කෙනෙක් පරිත්‍යාග සීලය වෙනවා නම් ශ්‍රුතවත් භාවය ඇති කරගන්නවා නම් ඒ ගුණංග අනිත් අයට ළමන උදව් කරන්නට ඕන. සතර සතිපට්ඨානය පුහුණු කරන කෙනා තමගේ ළඟම ඥාති මිත්‍රාදීන්ට සැබවින්ම ආදරේ නම් ලෝකයට මෛත්‍රී සාගත නම් ඒතනත් සාකල යුතු ප්‍රධානතම කාරණේ විදිහට සඳහන් කරන්නේ අනිත් අයත් මේ සතර සතිපට්ඨානය තුළ පිහිටවන්න, සමාධියේ පිහිටවන්න, ප්‍රඥාව ලබන්නට, විදර්ශනා ඥානෙ ලබන්නට, අනිත් අයට මඟ පෙන්වන්න උදව් කරන කියන කාරණේයි බුදු පියාණන් වහන්සේ නිතර තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාට උනන්දු කෙරෙව්වේ. රහතන් වහන්සේත් පින්නතුනි මෙන්න මේ ගුණාංගය තුල අකණ්ඩව හිටියා. උන්වහන්සේලා සසර ගමන නිමාවට පත් කළත් අතීත කර්ම විපාකයෙන් ලැබෙන මේ ස්කන්ධ පංචකය පරිහරණය කරමින් උන්වහන්සේලා තව දුරටත් මේ ලෝකයා වෙනුවෙන් කටයුතු කළා. බුදුරජාණන් වහන්සේ නිසයි දේශනා කළේ සංඝෝ පවජමානානම් මේ ලෝකේ ඇවිදෙන අතුරින් මේ මිහිමත පාතබල ගමන් කරන අතුරින් සංඝරත්නය උතුම්ම පිරිස හැටියට දේශනා කළා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේලා සුපටිපන්නයි රාග දේශ මෝහ දුරු කරන මාවතර පිළිපන් උත්තමයන් වහන්සේලා, උජුපටිපන්නයි ආරස්සංග මාර්ගයට පිළිපන් උත්තමයන් වහන්සේලා, ඥායපටිපන්නයි ඥානෙ ලබන මාවතර පිළිපන් උත්තමයන් වහන්සේලා, සාමිජිපටිපන්නයි ඊටාම අලංකාර වූ මාවතර පිළිපන් උත්තමයන් වහන්සේලා, උන්වහන්සේලා ආහුනේය පාහුනේය දක්ෂිනේය අංජලි කරණීය දොරින් ඉඳලා ගෙනත් දෙන දේ පිළිගන සූදානම්, ආගන්තුකයන් සඳහා සූදානම් කරපු දේ පිළිගන සූදානම්, ලෝකයාගේ වැඳුම් වලට පුදසලිගි වලට උන්වහන්සේලා සුදුසුයි, ඇඳිලි බැඳ වන්දනා කරන්නට උන්වහන්සේලා සුදුසු වුණා. එපමණක් නෙවෙයි උන්වහන්සේලා අනුත්තරම් පුණ්‍යක්කෙත්තන් ලෝකස්ස ලෝකයාගේ අනුත්තර පින්කෙත වුණා. ලෝකයාට පින් නැමැති බීජ වැපිරීමට තියෙන උතුම්ම වූ පින්කෙත බවට පත් වුණේ මේ ස්වාමින් වහන්සේලා. අන්නේ ස්වාමින් වහන්සේලා අතුරුනොත් ඉහෙළමසේ බුදුරජාණන් වහන්සේගේ සම්භාවනාවට පාත්‍ර වුණේ රහතන් වහන්සේලා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් දන් ඒ සරියුත් මුගලන් ස්වාමින් වහන්සේලා, මහා කාශ්‍යප හාමුදුරුව, මහා කච්චාන හාමුදුරුව, මහා කොට්ටිත හාමුදුරුව, මහා කප්පින හාමුදුරුව මේ වගේ ස්වාමින් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ සම්භාවනාවට ලක් වුණා. එපමණක් නෙවෙයි භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සංඝරත්නය මේ තරම් ජීවිත පරිත්‍යාගයෙන් ආධ්‍යාත්මික ජීවිතයට කැප වෙලා අවංක ජීවිත ගත කරන ආකාරය දිහා බලනකොට මටත් මේ භික්ෂූන් ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා කියලා. එපමණක් නෙවෙයි භාගතුන් වහන්සේ දා මහා ප්‍රජාපති ගෝතමිට දේශනා කළේ එදා සිවුරු පූජා කරන අවස්ථාවේදී මහා ප්‍රජාපති ගෝතමීගේ දෑතින්ම සිවුරු සකස් කරගෙන ඇවිල්ලා භාගතුන් වහන්සේට පූජා කරන්න සෝදානම් වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ දේශනා කළේ සංඝේ ගෝතමී දේහේ සංඝේ දින්නේ මමංච දින්නම් හෝති කියලා. ගෝතමීය ඔය සිවුර පිරිකර ස්වාමින් වහන්සේලාට දෙන්න, සංඝයාට දෙන්න, සංඝයාට දුන්නොත් මටත් දුන්නු දෙයක් වෙනවා කියලා. ඇයි ඒකට හේතුව අහං හි අරහා ලෝකේ මමත් ලෝකේ රහත් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ එක විදියකට අර සංඝ කියන ගණයෙන්ම සඳහන් වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ මහරහතන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතය ලෝකයට බොහෝ වැඩ පිණිස හේතු වෙනවා. අන්න ඒ නිසාම තමයි උන්වහන්සේලා ජීවත් වෙන කාලයේ ලෝකයට අනුත්තර පුණ්‍යශේත්‍රයක් වශයෙන් වාසය කරන විතරක් නෙවෙයි උන්වහන්සේ පිරිනිවන් පාපු දවසට ඒ ශරීරයේ තියෙන ධාතුන් වහන්සේලා නැත්තම් පරිහරණය කරපු පාත්‍ර ආදියත් පුද පූජාවට ලක් කළා, ස්තූප හදලා වැඳලා ලෝක සත්ත්වයාට සුගතිගාමි වෙන්නට තරම් උන්වහන්සේලාගේ මේ ශරීරයත් පුණ්‍යවන්ත වුණා. අන්න එවැනි උත්තමයන් වහන්සේ කෙනෙක් ලෝකෙට ධර්ම දේශනා කිරීම ලෝකෙට ආශිර්වාදයක්, දෙව් මිනිසුන් සහිත බොහෝ දෙනාට හිතසුව පිණිස හේතු වෙනවා කියලා දේශනා කළා. ඊළඟ තැනැත්තා වශයෙන් දේශනා කරන්නේ සත්තු ශාවකෝ සේකෝ පටිපදෝ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත්වෙච්ච, සේක භාවයට පත්වෙච්ච, සුවාන ආදී මාර්ගඵලයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලාත් සීලෙන් යුක්ත, ඒ වගේම බහුශ්‍රුත වෙච්ච මේ සේක පුද්ගලයන් වහන්සේත් ලෝකයට යහපත සිද්ධ කරනවා කියලා සඳහන් කළා. පින්වතුනි, මේ සේක භාවය කියන්නේ ආර්ය මාර්ගයට ස්ථිර ලෙස බැසගත්තු, තවදුරටත් හික්මෙමින් නිර්වාණ බෝධිය කරා ගමන් කරන උත්තමයන් වහන්සේලා. මෙන්න මේ ස්වාමින් වහන්සේලාත් මේ උත්තමයන් වහන්සේලාත් දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට මහත් වූ යහපතක්, අර්ථයක්, සැපයක් සිදු කරනවා කියලා සඳහන් කළා. පින්වතුනි, මෙන්න මේ පුද්ගලයන් තුන්දෙනා ගැනයි බුදුරජාණන් වහන්සේ මේ බහුජනහිත සූත්‍රයෙන් දේශනා කළේ. දෙවියන් මිනිසුන් සහිත ලෝකයාට මහත් වූ යහපතක් සිදු කරන පුද්ගලයන් තුන්දෙනෙක් ගැන සම්මා සම්බුදුරජාණන් වහන්සේ, රහතන් වහන්සේ සහ සේක පුද්ගලයා කියන මෙන්න මේ පුද්ගලයන් තුන්දෙනා ගැනයි සූත්‍රයේහි මූලික වශයෙන් දේශනා කරන්නේ. ඉතින් මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන අප සිහිපත් කළ යුත්තේයි. පින්නතුනි, ධර්මයේ සඳහන් වෙනවා බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සාභය තජ්ජිතා. බියෙන් කැටිගත්තු මිනිස්සු ලෝකයේහි බොහෝ විට බොහෝ දෙනෙක් ආරාම, ගස්, ගල්, පර්වත සරණ යනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ නේතංකෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ ගස්, ගල්, පර්වත සරණ යෑම නිසි පිළිසරණක් නෙවෙයි. එහෙනම් සැබෑ පිළිසරණ මොකද්ද? යෝච බුද්ධං ච ධම්මං ච සංඝං ච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ඒතං කොහ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සම්බ දුක්ඛා පමුච්චති. මෙන්න සැබෑ පිළිසරණ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ, ධර්මයේ, සංඝ රත්නයේ සරණ ගියා නම්, චතුරාර්ය සත්‍ය දැනගත්තා නම්, නුවණින් අන්නේ තැනැත්තා තමයි සැබෑ ලෙසම බිය සැකෙන් දුර වෙලා දුකෙන් නිදහස් වෙන්නේ කියලා සඳහන් කළා. පින්නතුනි, මේකල ජීවත් වෙන අපි බොහෝ විට බියෙන් සැකෙන් පසු වෙන කාලයක්. අපි බොහෝ විට නොයෙක් බාහිර දේවල් වල පිළිසරණ බලාපොරොත්තු වෙන කාලයක්. මෙන්න මෙවැනි කාලයක වෙනදටත් වඩා අපට බුදු දාම සංඝ කියන තෙරුවනේ රැකවරණ අවශ්‍ය වෙලා තියෙනවා. අපි පින්නතුනි නිරතුරුව බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ සිහිපත් කරන්න, සිහිපත් කරන කරන හිතේ බිය සැක අඩු වෙනවා. ධර්මයේ ස්වාකහාත ආදී සදහම් ගුණ සිහිපත් කරමින් ධම්මානුස්සතිය වඩන්න, මහා සංඝරත්නයේ සුපටිපන්නත ආදී ඒ උතුම් සංඝ ගුණ සිහිපත් කරමින් සංඝානුස්සතිය වඩන්න. පින්නතුනි, ඔබ බලන්න, ඔබේ ජීවිතයේ යම් කිසි දෙයක් ගැන හිතනකොට ඔබ වැඩිපුරම සතුටු වෙන දේවල් මොනවද කියලා. කුඩා කාලේ අපි සෙල්ලම් බඩුවට ආසා කළා. අලුතෙන් සෙල්ලම් බඩුවක් ලැබුණාම අපි හුඟක් දවස් යනකම් ඒකෙන් සතුටු වුණා. නමුත් ඒ සතුට දිගට අපිට පවත්වා ගන්න බැරි වුණා. ඊට පස්සේ අපි පාසලට ඇතුළු වුණාට පස්සේ ඉගෙන ගන්න ආසා කළා. පොත්පත් වලට ආසා කළා. පාසල් උපකරණ වලට, නිලැඳුම් වලට අපි ආසා කළා. පන්තියේ බඩු මුට්ටුවට ආසා කළා. ඊළඟට අපි විභාග සමත් වෙන්න ආසා කළා. උපාධි ගන්න ආසා කළා. බලන්න පිනුතුනි, මේ හැම දෙයක්ම ගත්තු කාලේ මුල්ම දින කීපය අපි ලොකු සතුටකින් හිටියා. උපාධියක් ගත්තු මුල් දවස්වල අපි හුඟක් සතුටෙන් හිටියා. නමුත් අර මුල කාලේ ඉඳන්ම බලන්න පින්නතුනි, අපි මේ ආපු ගමන් මගේ අපේ සතුට දිගටම පවත්වා ගන්න පුළුවන් වුණාද? රැකියාවක් ලැබුණු මුල්ම කාලේ අපි හුඟක් සතුටෙන් හිටියේ. නමුත් ඒ සතුට ටිකෙන් ටික නික්මිලා ගියා. ඊට වඩා ඉහළ රැකියාව බලාපොරොත්තු වෙන් ගියා. ඊට පස්සේ ඔබ ගිහි අය හැටියට විවාහ වුණා. ඒ විවාහ වෙච්ච, ආවාහ වෙච්ච අය ගැන මුලදී හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා. හුඟක් සතුටෙන් හිටියා. ඒ තැනැත්තා තැනැත්තිය දකින්න ඔබ කොයිතරම් ආසා කළාද? ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ කටහඬ අහන ඔබ කොච්චරනම් ආස කළාද? බලන්නේ ආසාව ඔබට දිගට පවත්වා ගන්න පුළුවන් වුණාද? මෙහෙම ආපු ගමන් මගේදී ඔබ ඇතැම් විට ඉඩකඩම් ගත්තා, ගේ දොර හැදුවා, ලස්සන වාහන ගත්තා, සුඛෝභෝගී වාහන ගත්තා. මේව ගත්ත මුල්ම අවස්ථාවේදී බලන්න ඔබ කොයිතරම් සතුටු වුණාද? ඔබට කියලා වාහනයක් ගත්ත දවසේ, ලොකු වටිනා උපකරණයක් ගත්ත දවසේ බලන්න ඔබ කොච්චරනම් සතුටුනාද? ඇතැම් විට ඔබට රැයට නිින්ද ගියේ නැහැ. රැයට ඇතැම් විට වාර ගානක් අවදි වෙලා ඒක තියෙනවද කියලා බැලුවා, ගිහිල්ලා අතපත ගාලා බැලුවා, සතුටුණා. පින්නතුනි, එහෙම ආපු ගමන් මගේ අපේ ශරීරය ගැන අපි කොච්චරනම් සතුටුනාද? ශරීරයේ ලස්සනට තියෙන කාලේ දවසට වාර කීයක් නම් අපි කණ්ණාඩි ළඟට ගියාද? කොච්චරනම් අපේ මුහුණ ලස්සන කරගන්න උත්සාහ කළාද? අපේ දරුවන් ගැන අපි කොච්චර ආසාවෙන් හිටියද? ඒ දරුවාට උගන්වන්න අපි කොච්චර මහන්සි වුණාද? දරුවා පාසල යවන්න අපි කොච්චර සතුටෙන්ද යව්වේ? එහෙම ගිහපු දරුවා බලන්න ටිකෙන් ටික ඔබෙන් නික්මලා ගියා. අද ඔබේ ළඟවත් නැහැ ඒ ඔබ ආසා කරපු දරුවා. ඔබේ රූප සම්පන්නිට බලන්න වෙච්ච වෙනස. පින්නතුනි, මේ බාහිර භෞතික ලෝකයක් සඳහා අපි තබපු විශ්වාසය කොයිතරම්නම් නිර්ර්ථක දෙයක්ද කියලා අපට පේනවා. අපි බාහිර දේ ගැන විශ්වාසය තියලා අපේ සතුට ලැබෙන්නේ බාහිරින් කියලා ආපු ගමන් මගේදී බලන්න පින්නතුනි, සතුට අපට අඛණ්ඩව පවත්වා ගන්න පුළුවන් වුණාද? ඒකේ සතුටක් තියෙනවා, නමුත් ඒක ඊටාම తాවකාලිකයි. මෙන්න මේන ගමනේදී අපට හොඳ මිතුරන් මුණ ගැහුණා නම්, තමගේ ඥාතීන් හෝ වෙනත් බාහිර අය අවංක ගුණධම් සපිරි මිතුරන් ඔබේ ජීවිතයට ලැබිලා ඇති. අන්‍යය ගැන හිතනකොට ඔබට ලොකු සතුටක් එනවා. එවැනි කෙනෙක් කතා කළොත් ඔබ හුඟක් සතුටටපත් වෙනවා. ඇයි ඒකට හේතුව? ඒ ඇගේ තියෙන ගුණධම් නිසා, ඔබට කරපු උපකාර නිසා, ඒ ඇගේ තියෙන අවංකතාවය ආදී යහපත් චරිත ලක්ෂණ නිසා ඔබ එයට කැමති. එවැනි කෙනෙක් දුර බැහැ නේද එනවා නම් ඔබ ඇතැම් විට මගට යන ඔය ඇය පිළිගන්න. ගෙදර ඒ ඇය සඳහා ඉඩකඩ සකස් කරනවා. ප්‍රණීත ආහාර පාන සූදානම් කරනවා. ගමන් බිමන් පහසුව සඳහා අවශ්‍ය පහසුකම් සලසනවා. ඇයි මෙහෙම කරන්නේ? මෙහෙම කරන්නේ ඇයගේ ළඟ ගුණධම් තියෙන කියලා ඔබ දන්නවා. ඒ මිතුරන් අවංක නැහැ. ඇයගේ ළඟ සිල්වන්ත බවක් නැහැ, ගුණයක් නැහැ කියලා ඔබ දන්නවා නම් ඔබේ හිතේ මෙතරම් ප්‍රසාදයක් කියාගෙන නැති වෙන්නේ නැහැ. නමුත් මෙහෙම ප්‍රසාදයක් තිබුණත් පින්නොතුනි, මේ සාමාන්‍ය ලෞකික ජීවිතයේදී අපට මුණ ගැහෙන අයගේ ගුණධම් ඕනම වෙලාවක පිරෙහෙන්න පුළුවන්. ඇතැම් විට ගුණධම්ෙන් පිරෙහෙලා තිබෙන අපි නොදැන හිටියා වෙන්න පුළුවන්. මෙලෙස අපි අවංකය කියලා හිතාගෙන ඉන්න අය පිළිබඳව තියෙන විශ්වාසනීයත්වය කඩවෙන්න ඉතාම ස්වල්ප මොහොතයි යන්නේ පින්නොතුනි. නමුත් අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන අපි විශ්වාසය තියාගත්තොත්, උන්වහන්සේලා කවදාවත් ගුණෙන් පිරෙහෙන අය නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කිසිදාක ගුණෙන් පිරෙහෙන උත්තමයෙක් නෙවෙයි. මාර්ගඵලලාභී උතුමන් කිසිදාක ඒ තියෙන තත්ත්වෙන් පිරෙහෙන අය නෙවෙයි. එන්න එන්නම ගුණෙන් දිනු වෙනවා. අන්න ඒ නිසා තමයි පින්තුනි, අපට ජීවිතේ වැඩිපුරම සතුට ලැබෙන අඛණ්ඩව සතුට පවත්වා ගත හැකි දෙයක් ගැන අප නිතර සිහිපත් කළ යුතුයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිහිය පිහිටුවා ගන්න, හැකිතාක් බුද්ධානුස්සතිය වඩන්න, ධර්මයේ ගුණ සිහිපත් කරන්න, ධම්මානුස්සතිය වඩන්න, සුපටිපන්නතාදී සංඝ ගුණ සිහිපත් කරමින් සංඝානුස්සතිය වඩන්න. මේව වඩන්න වඩන්න පින්නතුනි, තමන්ට දවසට වැඩිපුර මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ, සද්ධර්මයේ මහා සංඝරත්නය, ආර්ය මහා සංඝරත්නය. මේ සිහිපත් කරන මොහොතක් පාසම අපේ හිත හදවත සතුටෙන් පිරී තිරලා යනවා. ඒ සතුට නිරාමිස සුවයක්, නිරාමිස ප්‍රීතියක්. අන්න ඒ ප්‍රීතිය තව තවත් වැඩි දියුණු කරගන්න නම් අපි පින්නතුනි ධම්මකට වඩා වඩාත්ම සමීප වෙන්නට ඕන. දානමය වශයෙන්, සීලමය වශයෙන්, භාවනාමය වශයෙන් හැකිතාක් දුරට පුණ්‍ය කර්ම ජීවිතය කරගන්නට ඕන. අප සන්තකව දේවල් හැකි පමණින් අපේ අම්මට තාත්තට, ඥාති මිත්‍රාදීන්ට, අසරණයට, පූජනීය උතුමන්ට ශක්ති ප්‍රමාණයෙන් පරිත්‍යාග කරන්නට ඕන. පීති මුදාරං වින්දති දාතා කියලා කියන්නේ දන් දෙන කෙනා උතුම් ප්‍රීතියක් විඳිනවා. ඒ දාණයෙන් නොනිමිති තවත් ඉදිරියට ගිහිල්ලා අපට පුළුවන් නම් සීලමය වශයෙන් පිනක් කරගන්න, පංචශීල ආරක්ෂා කරමින් සතුටු වෙන්න, අර සතුට තවත් වැඩි වෙනවා. එතනින් නොනවති අපට භාවනා වඩන්න පුළුවන් නම් සමත භාවනාවක්, බුද්ධානුස්සතිය, ආනාපාන සතිය, මෛත්‍රී භාවනා ආදී සමත කමඨහනකින් වැඩි වේලාවක් සිත එක අරමුණක තියාගෙන අපි දක්සුනොතින් පින්නොතින අන්නේ සමාධිමත් වෙච්ච සිතට ලැබෙන සුවය අර සියලුම කටයුතු කරන දේවල්ට වඩා ඉහළ සුවයක් අපට ලැබෙනවා. මේත් එක්කම ධර්මයේ සාන්දෘෂ්ටික බව මේ ජීවිතේම තමාගේ සතුට වැඩි වෙන ආකාරය තමන්ට පේනවා. සමතේ දිනු කිරීමෙන් ලැබෙන ප්‍රධානතම ආනිසංසයක් තමයි අපි රූප පිළිබඳව පුද්ගලයන් පිළිබඳව තියෙන අවසාන බලාපොරොත්තුව ටිකෙන් ටික ගිරිලා ඊට වඩා ඉහළ තැනකින් මේ සමාධි නිමිත්ත සමාධි අරමුණ ගැන තියෙන විශ්වසනීයත්වය වැඩි වෙලා දවසට වැඩි වාර ගානක් තමයි ඉන්නේ සමත අරමුණක කුසල අරමුණක අඛණ්ඩව සිත පවත්වා ගන්නට තමන් දක්ෂ වෙනවා. පින්නතුනි මේ ධම්මගේ තවත් අපි ඉදිරියට යනකොට අපි මේ ලෝක යථාර්ථය බලනවා. ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. ඇයි ඒකට හේතුව? අර අපි මුලින් ලැබපු සතුට පුඤ්ඤාභි සංඛාර හෝ ආනෙන්ජාභි සංඛාර වශයෙන් රැස් කරගත්තු සංස්කාර මේ ලෝක චක්‍රය තුල සංසාර චක්‍රය තුල මිදගෙන විඳින සුවයක්. ඒ සුවය ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ස්ථාවර සුවයක් කරා යන්නට අපි වඩවඩාත්ම බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වෙත සමීප වෙනවා. අවංකව මේ ධම්මකට සමීප වෙනකොට අපේ ජීවිතේ වඩාත්ම ධමයක් පිළිපැදිය යුතු ධමයක් වුණ ගහනවා. ඒ තමයි දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය ඇති වෙනවා. දුක කියන්නේ මොකද්ද? මේ රූප ආදී ස්කන්ධ පංචකය හට ගැනීම දුකයි නේද? අන්න ඒ දුක්ඛ සත්‍යයට ආසා කළොතින් නැත්තම් ඒ ගැන නොදැනීමෙන් අවිද්‍යාවෙන් භව තණ්හාවෙන් හිටියොත් අපි ඒ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ ඇති දියක් හැටියට ගොඩනගාගෙන පංච උපාදාන ස්කන්ධයක් ගොඩනගා ගන්නවා. මෙන්න මේ තුලින් බාහිර රූපේ හිත බැසගෙන ඒ රූපේ වෙනස් වෙනකොට අපිට දුක් වෙන සිද්ධ වෙනවා. අතීත කර්ම විපාක විදියට ඇස රූපේ චක්කු විඥානේ චක්කු සම්පස්සය රූප සංඥා රූප සංචේතන ආදී මේ ස්කන්ධ පංචකයක් හටගන්න විපාක මට්ටමේ. මේක අව්‍යාකෘතයි. මේක අහේතුකයි. මේ අහේතුක වූ නැවත අකුසලයක්වත් කුසලයක්වත් නොවන නැත්තම් උපේක්ෂා මට්ටමේ තියෙන දුකක්වත් සැපක්වත් නොවන මෙන්න මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව පිළිබඳව අපි නොදැන ගත්තොතින් අපිට මොකද වෙන්නේ? අන්න ස්කන්ධ පංචකයම පාදක කරගෙන අවිද්‍යාවෙන් නැවත ඒක ඇති දෙයක් හැටියට බාහිර ලෝකයේ තුල පනව ගන්නවා. මෙන්න මේකයි දුක සත්‍ය. මේ අවිද්‍යාව නිසා මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් ගිහිල්ලා උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවන්ති කියපු විදියට බාහිර රූපය තුල හිත බැසගෙන ඒ රූපය වෙනස් වෙනකොට ජරා මරණ ආදී වෙන්වීම ආදී ප්‍රිය විප්‍රයෝග ආදී අනේක විධ දුක් විඳින අපට සිද්ධ වෙනවා. එතකොට අපි මේක දැනගත්තොත් අපි තවදුරටත් මේ දුක් ටික විඳින කැමති නැහැ පින්නතුනි. අපි ඇත්තටම අපට ආදරේ නම් අපි ඇත්තටම ශ්‍රද්ධාවන්ත නම් බුද්ධිමත් නම් අපි මේ සංසාර චක්‍රේ යන්නට අපි කැමැත්තක් දක්වන්නේ නැහැ. අපි එහෙනම් මොකද කරන්නේ? අපි කරන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය ගැන යම් කිසි අවබෝධයක් ලැබුණා නම් අපි ඉක්මනට මොකද කරන්නේ? මේ අවිද්‍යාව ගොඩ නොනගෙන ආකාරයට ඇසර දැකපු රූපයේ නිරුද්ධ වෙලා මේ අවස්ථාවේදී මන ආයතනයෙන් මනෝවිඤ්ඤාණය වශයෙන් දකින අවස්ථාව දැක්වෙතින් ඒතනත් ආරිස්කන්ධ පංචකයේහි වැය දකිනවා නැත්තම් නිරෝධාන්තයේ ඉන්නවා. ඔහු නිතරම දකින්නේ හටගත් ස්කන්ධ පංචකයේ නිරෝධයක් දකින්නේ. ඒ නිරෝධය දකින්න දකින්න අවිද්‍යාව සාගතව හටගන්නා විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනාදී මේ කරුණ වලින් ඔහුට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ගමන් මගේ පින්නතුනි අපි තීරණය කළ යුතුයි. අර ඇස කන නාසාදී ඉන්ද්‍රිය වලට ලැබිච්ච මුල් අත්දැකීම පැත්ත ඉඳගෙන සමුදය පැත්ත ඉඳගෙන ජරා මරණ කරා යනවද? සංසාර චක්‍රය ඉඳගෙන ප්‍රිය විප්‍රයෝග ආදී අනේක විධ දුක් සමුදාය විඳිනවද? නැත්නම් මේ ලෝකයේ පහළ වෙන මේ අසිරිමත් පුද්ගලයන් තුන් දෙනාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේගේ සේක උත්තමයන් වහන්සේලාගේ අනුශාසනානුව යමින් දුර්ලභව ලැබපු මේ සම්බුදු දහමින් ප්‍රතිඵලගෙන අර හටගත්තු ස්කන්ධ පංචකයේහි නිරෝධය දකිනවද? ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අතති දං නොහෝති කියන මේ හේතුඵල ධම සිද්ධාන්තයේ දැනගෙන රූපාදී ස්කන්ධ පංචකයේහි සමුදය බලමින් නිරෝධය බලමින් අපි වාසය කරනවාද කියන එක ගැන අපහපම තීරණය කළ යුතුයි. මෙන්න මේ ස්කන්ධ පංචකයේහි නිරෝධය දකින පමණට පින්නතුනි ඒතනත්තා බාහිර රූපයෙන් නිදහස් වෙනවා. බාහිර රූපයෙන් නිදහස් වෙච්ච පමණට ඒතනත්තා මහලු වීම, ලෙඩ වීම, මරණ, ප්‍රිය විප්‍රයෝග ආදී දුක් වලින් උහු නිදහස් වෙනවා. දැන් අපට මේ මොහොතේ පේන රූපය අපි මේ හඳුනාගන්නේ නිරුද්ධ වෙච්ච අවස්ථාවක නේද? මේ මොහොතේ අපි රූපයක් හඳුනා ගන්නව නම් හඳුනා ගන්න අවස්ථාවේදී ඒක මුලින් දැකපු ඇසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සංපස්සයත් රූප සංඥාවත් රූප සංචේතනාවත් නිරුද්ධ වෙච්ච තැනක මේක මා මනෝ විඥානේ නේද මේක හඳුනාගන්නේ? මේ හඳුනා ගන්න මනෝ විඥානයත් හේතු ඇති කලී හටගෙන හේතු නිරුද්ධ වීමෙන් මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොතින් පින්නතුනි අපට යම්කිසි කෙනෙක් ගැන ආසාවක් ආගයක් ඇති වෙනවද? අපට යම්කිසි කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙනවද? ඊර්ෂ්‍යාවක් මාන්නයක් ආඩම්බරකමක් ඇති වෙනවද? එහෙම ඇති වෙනව නම් ඇති වෙන්නේ අපේම මනෝවිඤ්ඤාණයට කියලා තමන්ට තේරිලා තමා මේ තුල දැඩිසේ ලැජ්ජාවට පිළිකුලට පත් වෙනවා. මෙන්න මේ අවබෝධය අපට ලැබුණොත් පින්නතුනි ඒ ලැබෙන පමණට තමා උත්සාහ ගන්නවා අර සංසාර චක්‍රයෙන් නිදහස් වෙලා උඩුගම් බලා යන්නට උත්සාහ කරනවා. මෙන්න මේ ගමනට තමා සෝදානන්ද කියලා තමාටම තමා ගැන බලන්න පුළුවන්. මේ අවබෝධය කොච්චරනම් තමන්ගේ ජීවිතේට ලැබිලා තියෙද කියලා අවංකව අපාපම විමසා බැලිය යුතුයි. මේක එකතකින් මේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය පිළිබඳව අසා දැනගන්නට ඕන. අනිත් අතින් තමන්ට අවංක උත්සාහයක් තියෙනට ඕන. තමන්ගේ හිතේ තියෙන තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න ඕන කියන අවංක උත්සාහයක් තියෙනට ඕන. පින්නතින අවංකව කල්පනා කරලා බලන්න ඔබ අප කරන දේවල් වලින් අපි උත්සාහ කරන අපේ තෘෂ්ණා වැඩි කරගන්නද අඩු කරගන්නද? ඇතම් කෙනෙක් බඩු මුට්ටු වලට ආසා නැහැ. ඕන දෙයක් දන් දෙනවා. නමුත් ඒ බොහෝ දෙනා කීර්තියට කැමති. මමයි දන් දුන්නේ, මමයි මේ දේවල් කරේ කිය කිය අර කීර්තිය උකහා ගන්නට උත්සාහ කරනවා. කීර්තිය ගොඩ ගහ ගන්නට උත්සාහ කරනවා. මේකත් පින්නතුනි ලොකු දෙයක් නෙවෙයි. මේකත් තෘෂ්ණාවේ කොටසක් තමයි. දෘෂ්ටි විවිධ විවිධ දෘෂ්ටි වලට එළඹෙනවා. මාන්න අනිත් පැත්ත එක සසඳනවා මනිනවා. පින්නතුනි අපි අපටම අවංකව ධර්මය නැමැති කණ්ණාඩිය දාලා බලන්න. අපි ඇත්තටම මේ මගේ කොතෙන්ද ගමන් කරන්නේ? තෘෂ්ණා දෘෂ්ටිමාන වැඩි වෙන ගමන් මගේද තමන් ඉන්නේ? නැත්නම් ඒකට හැරවුම් ලක්ෂ්‍යයක් තියලා තමා තනිකරම ඊට වඩා ආත්මසින් වෙනස් ගමනක නැත්නම් පටිසෝතගාමින් නිපුනන් දුද්දසං අනුන් කියන මේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගනිමින් අර කරණීයමෙත සූත්‍රයේ තියෙන ගුණාංග සහිතව සක්කෝ උජෝච සූජෝච කියන මේ ගුණාංග සහිතව යම් සංසන්තම් පදං අපි සමෛච්ඡය යම් ශාන්ත පදයක් අපි කැමති නම් අන්නේ ශාන්ත පදයේ වෙතද මෛත්‍රී නැමැති මාර්ගය ඔස්සේ ගමන් කරන්නේ කියලා අවංකව තේරුම් ගන්න බලන්න. අවංකව විමසල බලන්න. පින්නතුනි මේ ගමන් මගේ අඩුවක් තියෙනවා නම් ඒ අඩුව කියන්නේ මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගැනීම අඩුවමයි. ඒ නිසා වඩා වඩාත්ම මේ දුක්ඛ ආදී චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්න. රූප ආදී ස්කන්ධ පංචකය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඇස ආදී ආයතනවල ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන්න. රූප ශබ්ද ආදී බාහිර අරමුණු ගැන තේරුම් ගන්න උත්සාහ කරන්න. මේව තේරුම් ගන්න තමන්ට තේරෙනවා මේ හැම දෙයකම ලක්ෂණය පෙරනොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ස්වභාවයන්. අහුත්වා සම්බුතං උත්වාන භවිසති කියන්නේ මේකයි. යංකිජ්ජ සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ මේකයි. මෙන්න මේ ගමන් මගේ අපි හිටිය පමණට පින්නතුනි අපට එන්න එන්නම පේනවා තමා ආධ්‍යාත්මික ඉහිලට යන කෙනෙක් කියලා. නිතිපතාම තමන්ට පේනවා තමන්ගේ හිතේ තියෙන ලෝභය ටිකෙන් ටික අඩු වෙන හැටි පේනවා. අනිත් අය පිළිබඳව තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙලා යන ආකාරය තමන්ටම පේනවා. බාහිර රූපය තුල මුලාවන අවිද්‍යාව සහ භව තණ්හාව ටිකෙන් ටික අඩු වෙලා බාහිර රූපයක් දකිනකොටම මේ නිරුද්ධ වෙච්ච රූපයක් නේද? කනට ශබ්දයක් ඇහෙනකොටම මේක තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච ශබ්දයක් නේද? නාසයට ගඳ සුවඳක් දැනෙනකොටම මේ දැන් ගන්ධය විඳින්නේ අර ගාහණයත් ගන්ධයත් ගහන විඥානයත් නිරුද්ධ වෙච්ච තැනක නේද? ජීවට රසයක් එනකොට ඒ රසය ඔබ විඳ ගන්නකොට රසය තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්නේ දිවත් රසයත් ජීවහ විඥානයත් නිරුද්ධ වෙච්ච තැනක ඒ මුල් ස්කන්ධ පංචකේ නිරුද්ධ වෙච්ච තැනක මේ නව කර්ම විදියට නේද සමා හඳුනාගන්නේ කියන එක තේරුම් ගන්න දක්ෂ වෙනවා. ශරීරයට පහසක් ලැබෙනකොට යම්කිසි බඩු භාණ්ඩයක් අල්ලලා හෝ නැත්නම් යම්කිසි පුද්ගලයෙක් අල්ලලා කිසියම් පහසක් ස්පර්ශයක් විඳලා කිසියම් සතුටක් භුක්ති විඳිනවා නම් අන්නේ සතුට විඳින අවස්ථාවේදී ඊට මුල් වෙච්ච මුල් කයත් ස්පර්ශයත් කාය විඥානයත් කාය සංපස්සයත් නිරුද්ධ වෙච්ච තැනක නේද මේ මන ආයතනෙන් අරගෙන තමා මේ දුක් සැප විඳින්නේ කියන එක තමා තේරුම් ගන්නවා. මෙහෙම තේරුම් ගන්න පමණට පිනතුනේ තමන් එන්නෙම මේ බාහිර රූපෙන් නිදහස් වෙනවා. ඒ විතරක් නෙවෙයි නාමයන් තිනුත් නිදහස් වෙනවා. මේ සිතක් සිතවිලිත් මේ නාම රූප නිසා නැත්නම් ස්පර්ශ නිසා හටගත්තු මේ කාරණා ඒ හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන සත්‍යය නේද කියන එක ගැන තම අවබෝධ කර ගැනීම සඳහා විශේෂයෙන් සතර සතිපට්ඨානය තුළ අකණ්ඩව හික්මන කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ සියම භූමිය වන්නේ නිදහස් බිම වන්නේ සතර සතිපට්ඨානය තුළ වාසය කිරීම. කාය කායනුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට කාය කායනුව බලමින් වාසය කරනවා. මොකද්ද මේ කය කියලා කියන්නේ? මේ ආශ්‍රාස ප්‍රසආස ගන්නෝ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. තමාගේ ඉරියව් සතරීරව පවතින ආහාරය නිසා හේතු නිසා ඒ හේතු නිරුද්ධීමේ නිරුද්ධ වන ආකාරය දකිනවා. ඒ වගේම තමා කරන සියලුම දේවල් උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යාම දක්වා සිදුවන සීලු ක්‍රියාකාරීත්වයන් ඔය ඉතාම නුවණින් බලනවා. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට ආපස්සට යනකොට බොහොම සිහියෙන් එක කරන්නේ නුවණින් බලමින්. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ඉදිරිය බලනකොට දෙපස බලනකොට හොඳට සිහියෙන් අවධානයෙන් එක කරන්නේ මේ රූපේ හට ගැනීම නිරෝධය දකිමින්. සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය දිග හරිනකොට අකුලනකොට ඊටාම සිහියෙන් නුවණින් මේක කරන්නේ. සංඝහටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ස්වාමින් වහන්සේ කෙනෙක් නම් සිවුරු පරිහරණය කරනකොට ගිහි ඇත්තෙක් නම් තමන්ගේ ඇඳුම් පැළඳුම් පරිහරණය කරනකොට ඊටාම සිහියෙන් එක කරන්නේ. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ශරීර කෘත්‍යයන් කරනකොට ඊටාම සැලකිල්ලෙන් අවධානයෙන් සිහියෙන් කරන්නේ. මේ ආහාරයෙන් හටගත්තු රූපයක ස්වභාවයක් නේද කියලා හු තේරුම් අරගනිමින් කරන්නේ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ආහාර පාන ආදී අනුභව කරනකොට ඔහු සිහියෙන් එක කරන්නේ. ගතේටි තේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවයේ සම්පජානකාරී හෝති. ගමන් බිම යනකොට ඔහු නිදා ගන්නකොට සැතපෙනකොට කතා කරනකොට කතා නොකරනකොට මේ හැම වෙලාවෙම මේ රූපය පිළිබඳ අවධානයෙන් මේ රූපය කිය අනිස්තර වශයෙන් තියෙන කෙනෙක් නෙවෙයි අත්තිකායෝතිවා පනස සති පච්චපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය අනිසිතෝච විහෙරති. මේ කය කියලා දෙයක් තියෙනවා. හැබැයි මේක ස්ථිර පුද්ගලෙක් නෙවෙයි. මේක හේතු නිසා හටගෙන සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති කියපු විදිහට මේක ශරීරය කියන්නේ ආහාර ආදී හේතු නිසා හටගෙන ඒ වගේම අතීත හේතු වශයෙන් තියෙන අවිද්‍යා කර්ම තෘෂ්ණා මෙන්න මේ තුනත් මේ තුන නොදැන ගැනීම නම් වූ නිබ්බති ලක්ෂණ නොදැනීම. නිබ්බති ලක්ෂණ නොදැනීම කියලා කියන්නේ අර අවිද්‍යාව කර්මය තෘෂ්ණාව සහ ආහාර කියන මේ හේතු පිළිබඳව අනුබෝධයට කියනවා නිබ්බති ලක්ෂණ නොදැනීම කියලා. අන්නේ නොදැනීම නිසා මේ ශරීරය ඇති දෙයක් විදිහට ගන්නවා. ගැනීම නිසායි මේ සියලු දුක් ඇති වෙන්නේ කියලා දැකලා ඒ දැනත්තා මේ හේතුඵල ධහම දකිමින් ජීවිත අවබෝධයට පත් වෙනකොට අනිසිතෝච විහෙරති නැච කිංචි ලෝකී උපාදීති. ඔහු මේ කිසිවක් තෘෂ්ණා දෘෂ්ටිමාන වශයෙන් ඇසුරු නොකර නිස්රේ නොකර ඔහු කාලය ගත කරනවා. අනිසිතෝච විහෙරති නැච කිංචි ලෝකී උපාදීති කිසිවක් උපදි වශයෙන් ගන්න නැතුව ඔහු මේ හේතුඵල ධහම දකිමින් විරාගී ජීවිතයක් ගත කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ ධම්මගේ අපි ඉදිරියට ගමන් කරන පමණට අපට අපේ ජීවිතයේ එන්නෙන්නම දුක දුරු වෙන ආකාරය ආධ්‍යාත්මික සතුට වර්ධන වෙන ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මේ දැක ගන්න සලකුණු තමයි අපි එන්නෙන්නම බාහිර රූපෙන් නිදහස් වෙනවා. අනිත් අතින් අර ඇස ආදී නැත්තම් රූප ආදී අන්තය නැත්තම් ඒක හටගත්තු ස්පර්ශාන්තයෙන් මිදලා ඒකේ නිරෝධාන්තයට ඒක නිරුද්ධ වීම අපි දකිනයි බවට පත් වෙනවා. මෙන්න මේත් එක්කම අපි අවිද්‍යාසහගතව න අභිනන්දති න අභිවදති න අජ්ජෝසයති ත්‍ත්‍ති කියපු විදියට කිසිම දෙයක් ගැන අපි අවිද්‍යාසහගතව සතුට වෙන්නේ නැහැ. අපි සතුට වෙනවා සතුට වෙන්නේ අර නිරුද්ධ වෙච්ච දෙයක් ගැන අවිද්‍යාව වෙනවා සතුට වෙන්නේ. සතුට වෙන්න පුළුවන් අපට විද්‍යාසහගතව සිහියෙන් නොවනි. නිරුද්ධ වෙච්ච රූපාදිස්කන්ධ පංචකයක් නේද මා මේ අසුරු කරන්නේ මනසින් කියලා දකිමින් අපට දෙයක් ගැන සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඒක කිසිවක් තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අසුරු නොකරමිනුයි අපි ඒ සතුට විඳින්නේ. නමුත් ලෝකයේ බොහෝ දෙනා අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ටති කියපු විදියට ඔවුන් සතුටු වෙනවා. ඔවුන් ගුණ කියනවා. ඔවුන්නේ බැසගෙන ඒ තුලින්ම දුකටපත් වෙනවා. ඉතින් අන්නේ ගමන මග වෙනස් කළා. නැ අභිනන්දති, නැ අභිවදති, නැ අජ්ජෝසාය තිට්ටති කියන මට්ටමට අපි යන්නට ඕන. ඒ වගේම අනිමිත්ත, ශුන්්‍යත, අපනිහිත නිමිති වශයෙන් මේ කිසිවක් ගන්න නැහැ. මේ හැම දෙයක්ම ශුන්්‍ය වශයෙන් බලනවා. කිසිම දෙයක් ප්‍රණිදි වශයෙන් සාර වශයෙන් ගන්නෙ නැහැ. ඔහුට පේන්නේ මේ ලෝකයම නිරුද්ධ වෙච්ච ලෝකයක් පේන්නේ. ශුන්්‍යතෝ ලෝකං අවෙක්ඛසු කියන්නේ මේකයි. ලෝකයේ ශුන්්‍ය වශයෙන් නිරුද්ධ වෙච්ච දෙයක් විදියට ගන්නෙ. කිසි දෙයක් විදියට ගන්නෙ. හැබැයි මේක හුදු නිරෝධයක්, නාස්තිකවාදයක් නෙවෙයි. මේක හේතු ඇති කල්හි හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීම කියන මේ පටිච්චසමුප්පාද සංඛ්‍යාත නිරෝධය හු දකින්නේ, ශූන්‍යතාවාදය හු දකින්නේ. ඒක හුදෙක් විඥානවාදයක්වත් නැත්නම් නාස්තිකවාදයක්වත් උච්ඡේදවාදයක්වත් නෙවෙයි. ඒක යථාර්ථවාදය. ඒක ඉදාපච්චතාවය පදනම් කරගත්තු හේතුඵල ධම සිද්ධාන්තය පදනම් කරගත්තු ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං හෝති, ඉමස්ස උප්පාදාය ඉදං උප්පජ්ජති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. නැත්නම් යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මේ ආදී සිද්ධාන්තය මත ඉඳගෙන කරන ලබන අවබෝධයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ අවබෝධය යථාර්ථයක් බවට පත් කරගන්න නම් අපේ සම්මාදිටියෙන්නේ නැම දිනු වෙනට ඕන. ඒ සම්මාදිටිය දිනු වෙන ප්‍රධාන සාධකය තමයි කල්යාණ මිත්‍රාශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම ශ්‍රවණය කරමින් සම්මාදිටිය ලබනවත් එක්කම තවත් අපි කරුණු කිහිපයකින් උපකාරවත් බව ලබන්නට ඕන. ඒ මොනවද? මේ සම්මාදිටියට සීලෙන් උපකාරවත් බව ලබන්නට ඕන. ශ්‍රුතවත් භාවයෙන් උපකාරවත් බව ලබන්නට ඕන. ඒ වගේම ධර්ම සාකච්ඡාවෙන් උපකාරවත් බව ලබන්නට ඕන. සමාධියෙන්, ප්‍රඥාවෙන් උපකාරවත් බව ලබන්නට ඕන. අනුග්‍රහිත සූත්‍රය දේශනා කරන්නේ මේකයි. අපේ ජීවිතයේහි දුකේ නිදහස වීම සපුරාම රඳාපවතින්නේ සම්මාදිට්ඨියේ නිවැරදි දැක්ම මත. ඒ නිවැරදි දැක්ම වඩාත් මිහිර තලයට ගෙන යන නම්, ඒ යථාර්ථය බවට පත් වෙන නම්, ඒ උපරිමයට ළඟා වෙන නම් අපි නිතරම සිල්වත්ව ගාලේ ගත කරන්නට ඕන. ශ්‍රුතවත් භාවය ඇති කර ගන්නට ඕන. ඒ අහන ධර්මකාරණා සත්පුරුෂයන් මුණ ගැහිච්ච අවස්ථාවකදී යලි යලි සාකච්ඡා කරලා අපට තියෙන ගැටලු නිරාකරණය කර ගන්නට ඕන. ඒ වගේම හිත සමාධිමත් කරමින් සමාධියෙන් සහ ප්‍රඥාවෙනුත් මේ සම්මාදිටියට අපි උපකාරවත් බව ලබන්නට ඕන. ඉතින් අන්නේ ඔස්සේ ගමන් කරනකොට අප මේ ලෝකෙට පහළ වෙච්ච පුද්ගලයන් 3 දෙනාගෙන් උපකාරවත් බව ලැබුවා වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ තාම දුෂ්කරව අවබෝධ කරගත්තු ධර්මයෙන් අපි නිසිපල නෙලා ගන්න බවට පත් වෙනවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු මේ දහමට අපේ කෘතඥතාවය දක්වා වෙනවා. ඒ වගේම අපට දහම කියා දෙන උතුමන්ගේ සේක පුද්ගලයන්ගේ නැත්නම් කල්යාණ මිත්‍ර උතුමන්ගේ සිල්වන්ත උතුමන්ගේ කල්යාණ කෘතඥ සත්පුරුෂයන්ට අපේ කෘතඥතාවය දක්වා වෙනවා. ඒ නිසා මේ අප ලැබපු මේ නිර්මල උතුම් දහමට අප කළ යුතු කළ හැකි උසස්මතම පුණ්‍යානුමෝදනාව කෘතඥතාවය වන්නේ මේ දහම මැනවින් තේරුම් අරගෙන හැකිතාක් දුරට ඒ ජීවිතෙන් උපරිම ලෙස පරිහරණය කිරීම. පින්නතුනි අපට ලැබිලා තියෙන ජීවිතය ඉතාම සීමිතයි. අපට හුඟා දේවල් කරන්න වෙලාවක් නැහැ ජීවිතේ. අපි ඉතාම නිවැරදි වැදගත්ම කාරණා ටික තෝරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ජීවිත කළමනාකරණය කිරීම කියන්නේ ඒක. සියලුම දේවල් කිරීම නෙවෙයි. සල්ලහුක උත්තේ ආදී ගුණවලින් බුදුදහම දේශනා කරේ මේකයි. සුබර කියන ගුණයෙන් දේශනා කළේ මේකයි. අනාකුලාච කම්මන්තා කියලා දේශනා කළේ මේකයි. ඉතාම නිවැරදි වඩාම වැදගත් අත්‍යවශ්‍යම කරුණටක ජීවිතය කරමින් අපේ ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන. මේ බුද්ධ ධම සංඝ කියන තෙරුවන් ආශ්‍රය කරමින් සමති දර්ශනා දෙක උපරිම ලෙස ජීවිතය පුරුදු පුහුණු කරන්න. දිනපතාම තමා සමාධිය වඩන කාලය වැඩි කරගන්න. අනිත්‍යතාවය බලන කාලය වැඩි කරගන්න. මොකේද අපි අනිත්‍යතාවය බලන්නේ? ඇස කන ආදී මේ නිරුද්ධ වෙච්ච ආයතනවල අනිත්‍යතාවය බලන්න. රූප ආදී අරමුණු නිරුද්ධුණා කියලා බලන්න. චක්කු විඥාන ආදී මේ විඥානයන් නිරුද්ධ වෙච්ච ආකාරය නුවණින් බලන්න. ඒ වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ නිරුද්ධ වෙච්ච ආකාරය නුවණින් දකින්න. අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලන්න. මෙහෙම බලන්න බලන්න පින්නතුනි වර්තමානයේ හිත තියාගෙන වර්තමානයේ සතිමත් විඳගෙන අර අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී පිළිබඳව අනිත්‍ය දුක අනාත්ම වශයෙන් බලනිට මොකද්ද වෙන්නේ? අපි වර්තමානයේ රූපයෙන් නිදහස් වෙනවා, වර්තමානයේ නාමයන් තියෙනුත් නිදහස් වෙනවා. මෙන්න මේක තමයි සැබෑලෙසම වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඉදිරියේ පේන රූපේ දිහා බලාගෙන ඉඳීම නෙවෙයි වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ. වර්තමානයේ ජීවත් වෙනවා කියන්නේ වර්තමානයේ සිහියෙන් ඉඳීමෙන් අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන නුවණින් බලනකොට වර්තමාන ඉදිරියේ පේන රූපයෙන් නිදහස් වීම මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ මන ආයතනියත් ධර්මාලම්බනියත් මනෝවිඥානයත් ඔස්සේ ක්‍රියාත්මක වෙන මේ ස්කන්ධ ටිකක් නේද මේ ක්‍රියාත්මක වන්නේ කියන මෙන්න මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි සැබැලෙසම වර්තමානයේ ජීවත් වෙනවා කියලා කියන්නේ. අන්නේ ජීවත් වෙන කෙනා එක පැත්තකින් රූපයන්තෙන් නිදහස් වෙනවා, අනිත් පැත්තෙන් අභ්‍යන්තර මානසිකත්වයේ කියන නාමයන්තෙනොත් නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ධර්මයේ හැකිතාක් අහලා අහන ධහම මතක තියාගෙන හැකිතාක් දොරට පින්නතුනේ චින්තාමය ප්‍රඥාවත් එක්ක ඉන්න. ඒ වගේම මේ අහපු ධර්මයේ දවසට වැඩිපුර වාර ගානක් මේ යථාර්ථය සිහි කරන්න. චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති කියන්නේ මේකයි. නිවන් දොරටුවක් වෙන්නේ මෙන්න මේකයි. තමා අහපු ධර්මයේ දවසට වැඩි වාර ගානක් හිතන්න පින්නතුනි. අපට ජීවිතයේ ධර්මයෙන් ප්‍රතිඵල ලැබීම අඩු වෙනව නම් අඩු වෙලා තියෙනව නම් ඒකට හේතුව මොකද්ද? අපි බණ අහන වෙලාවෙදි හොඳට බණ අහනවා. භාවනා කරන වෙලාවෙදිත් ඇතැම් විට අපි සමාධිමත් ඉන්නවා. නමුත් අනිත් සාමාන්‍ය ජීවිතයේදී අපි සම්පූර්ණ අවිද්‍යාසහගතව ඉන්නවා. අන්න එහෙම නොවනට නම් සතිපට්ඨාන සූත්‍රයේ කායනුපස්සනාව විතාම පැහැදිලිව දේශනා කළ තියෙන ආකාරයට අපි උදෑසන අවදිච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යෑම දක්වාම සීලම කටයුතු සිහියෙන් හා නුවණින් අපි පවත්වා ගත යුතුයි. එහෙම වුණොත් තමයි සැබෑලෙසම අපට ධහමෙන් ප්‍රතිඵලයක් ලැබෙනවා, අපේ ජීවිතවල පරිවර්තනයක් වෙනවා, අවිද්‍යාවේ ක්‍රමයෙන් අඩුවීමක් වෙනවා කියලා අපටම දැක ගන්න පුළුවන්කම තියෙන්නේ විශේෂයෙන් සතිපට්ඨානෙහි කායනුපස්සනාව තුළ වාසය කරන්න. ඒ විතරක් නෙවෙයි නිතරම තමා අසා දැනගත්තු ධර්මයේ චින්තාමය ප්‍රඥා විදියට චේතසා අනුවිතක්කේති අනුවිචාරේති මනසානුපෙක්කති කියපු විදියට සිතින් ඒ ගැන නිතර හිතන්න, විචාරණය කරන්න, නිතර නිතර නුවණින් බලන්න. මෙන්න මේක තමයි වඩවඩාත්ම ධර්මයෙන් ප්‍රයෝජන ගන්නට ප්‍රතිඵල ගන්නට තියෙන ප්‍රධානතම මාර්ගය විදියට ධර්මය තුල පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් පින්නුතුනි මේ ධහම ඔස්සේ අපේ ජීවිත වඩවඩාත්ම විසිතුරු කරගන්නට උත්සාහ ගන්න. අපි ලැබුව මේ උතුම් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක දිනයක්වත් අපතේ නොවන විදියට සිහියෙන් නුවණින් අප්‍රමාදීව ධර්මයත් සමග ජීවත් වෙන උත්සාහ කරන්න. අන්නේ ප්‍රතිඵල විදියට එක පැත්තකින් බුදුරජාණන් වහන්සේ සජීවී වෙනවා, අනිත් පැත්තෙන් ධර්මය සජීවී වෙනවා, අනිත් පැත්තෙන් අපි ආර්ය සංඝ රත්නය සමග එකට වාසය කරන මේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන්හි ආශිර්වාදයේ රැකවරණය ඇසුර සහිතව ජීවත් වන අය බවට පත් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් කටයුතු කරන්නට ඔබ හැම දිනාටම අද දින මේ ශ්‍රවණය කරපු ධර්මය ඔබට ආශිර්වාදයක් ආනිසංසයක් පිණිස හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි ඔබට අද ශ්‍රවණය කරපු ධර්ම කරුණු වලින් ප්‍රශ්නේ මහන තියෙනවා නම් අපි ඒකටත් අවස්ථාව ලබා දෙන්න. පරිපූර්ණ සීලයේ ප්‍රත්‍යමෝක්ෂ සීලයයි ඉන්ද්‍රිය සංවර සීලයයි ආර්යකාන්ත සීලයයි යතුනේ වෙනස පොඩ්ඩක් පැහැදිලි කරනවා. සීලය ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට මුලින්ම බෙදනවා. ඒ තමයි ප්‍රත්‍යමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රතිසන්නිත සීලය. ප්‍රත්‍යමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ආරක්ෂා කරන සිල්පද. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ ඉන්ද්‍රියම් පරිහරණය කරනකොට ඇස කන්න ආසාදී ඉන්ද්‍රිය සංවරව තියාගන්න එක. ආජීව පරිශුද්ධිය කියන්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් නම් සිව්පස්සේ දැහැම විදියට ගන්න එක, ගිහි පින්වතෙක් නම් සමාජීය අනු ජීවත් වීම. ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා කියන්නේ තමා පරිහරණය කරන ඇඳුම් පැළඳුම් නිවාස කෑම බෙහෙතේ මේ වගේ අර්ථය දැනගෙන සිහින් නොනින් පරිහරණය කිරීම. මේක සීලයේ තියෙන එක්තරා ප්‍රභේදයක්. ඊළඟට ආරිකාන්ත සීලය කියලා කියන්නේ වෙන ප්‍රභේදයක්. ඒ කියන්නේ අර හතරටම සම්බන්ධ කරුණු එක තැනකට අරගෙන එක කරුණක් විදියට ආරිකාන්ත සීලය කියලා කියනවා. අර හතරේම සමස්තේ විදියට එක තැනකට ගන්නවා. ඒක එක එක මට්ටමින් ගිහි කෙනාට නම් පංච සීලය, නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් සාමරේට ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඒ රකින්න දස සීලය, උන්වහන්සේ රකින්න සීකියා ටික, උපසම්දා ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඒ උපසම්දා සීලයට අදාළ සිල්පද 220 නැත්නම් 227. ඒ විදිහට තමයි ආරේකාන්ත සීලය විස්තර වෙන්නේ. හොඳයි, තේරුම් ගන්න. තව ප්‍රශ්නේ මාන තියෙනවද? සංජි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. සායද පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිච්ඡාපි සංඛාර, ආනිච්ඡාපි සංඛාර වැඩුවාම අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලබන්න පුළුවන්. ඒතර රූපාවචර බ්‍රහ්ම ලෝකයේ උත්පත්ති ලබන කෙනෙකුට මොන වගේ සංඛාරද? එතෙන්ද සඳහන් වෙන්නේ ඒ කාමාවචර ලෝකයේ, කාමාවචර ලෝකයට ඇයිති, මනුස්ස ලෝකයට ඇයිති, දිව්‍ය ලෝක හයට සහ රූපාවචර බ්‍රහ්ම වලට ඇයිති ඒ සියලුම කර්ම වලට කියන්නේ පුඤ්ඤාපි සංඛාර කියලා. ඔව්, කාමාවචර සුගතිය සහ රූපාවචර කියන අංශ දෙකට මෛත්‍රී සංස්කාර වලට තමයි පුඤ්ඤාපි සංඛාර කියලා කියන්නේ. රූප ලෝකවල ඊළඟට අරූප ලෝකයට ඇයිති සංස්කාර වලට තමයි ආනිජාපි සංඛාර කියලා කියන්නේ. ඔව්, ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතනෙ, නේවසඤ්ඤා නාසඤ්ඤායත අදාළ සංස්කාර, නැත්තං රූපයක් නැති ස්කන්ධ හතරක් සහිත ලෝකයකට අදාළ සංස්කාර රැස් කිරීම තමයි ආනෙන්ජාවි සංඛාර, නැත්තං අපිට කියන්න පුළුවන් අරූපාවචර සංඛාර කියලා. හොඳයි, තේරුම් ගන්න. හොඳයි, අපි එහෙනම් මෙතනින් අද ධර්ම දේශනාව සාකච්ඡානි මාඩපත් කරනවා. ඉතින් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරන ඔබේ කාලය කළ මේ වෙලාවේ ධර්මයට තියෙන ගෞරවයෙන්, සංගරත්නයට කෙරෙහි තියෙන ගෞරවයෙන්, බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් ඔබ මේ ධර්ම ශ්‍රවණය කළේ. ඉතින් ඔබේ ජීවිතේම ආලෝකවත් වෙන විදියට, ඔබේ ජීවිතේ ලස්සන වෙන විදියෙ පින්කමකටයි ඔබ සහභාගී වුණේ, කුසලයකට ඔබ සහභාගී වුණේ කියලා හිතලා හැම දිනෙකම බෙහෙවින් සතුටටපත් වන්න. මෙරස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම වල බලයෙන් අප නමින් මිය ගිය කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුවකින් සිටිනම් මේ අවස්ථාවේදී පංචශීලයේ සමාදන් වීමෙන්, භාවනා කිරීමෙන්, ධර්ම දානමය ආදී පින් දහම් කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය ඒ සියලු ඥාතිහු අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මිය ගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් අපි සාදුකාරයක් පවත්වමු. සාදු, සාදු, සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සමදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දිනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කාලයක් වඳින් රැක දෙත්වා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අදත් හිමා ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ උතුම් පුණ්‍ය ඵලය ඔබ හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නයේ චිරජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේ වඩ වඩාත්ම ආධ්‍යාත්මික සතුටෙන් ජීවත් වන්නට මේ උතුම් කුසල ධර්මයන් හේතු වාසනා වේවා. ඊතාමික මම් භවයකදී සියලු කෙලෙස් දුරු කිරීමෙන් ලබන උතුම් නිර්වාණාවෝදි ලබා ගන්නටත් මේ උතුම් කුසලය ඔබ අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්භයම් සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ දුකින් පෙළෙන සත් දුකෙන් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දෙනාටම තෙරුවන් සරණයි.